පහුගිය දින කීපෙතර ඇතුණු අයපත් කාර්යසත්ත්වය මත ගාල්ල මොණරාගල ඒ වගේම නුවරසා කොළඹ දිස්ත්‍රික්කවල බලපෑමක් සිදු වුණා. විශේෂයෙන්ම මේ තත්ත්වය මත වැසි ජලයේ ක්ෂීමත් ඒ වගේම පහත් බිම් ජලයෙන් යටීමත් වාර්තා වුණා. මේ තත්ත්වය මත දැනට පවුල් 1500ක් පමණ පීඩාවටපත් වෙලා තිබෙනවා. මේ අය සඳහා අවශ්‍ය සහන කටු සැරසීම් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුගේ අධීක්ෂණය යටතේ ඒ වගේම අපදා කළමනාකරණ අපදා සහන සේවා නිලධාරීන්ගේ සහාය සිදු කරනවා තමයි සඳහන් කරන්න පුළුවන්.